ਸਤਨਾਮ ਸ੍ਰੀ ਵਾਹਿਗੁਰੂ ਆਨੰਦ ਆਨੰਦਨ සදා සත්‍ය සරබුණ ජගදීස්වර අගණත ඌච අපාරථ කර අගම නානක මෙරි එච්ඡ පුරණ මෙලි ශ්‍රී රංග රාම කයි කෝටක ජග ඵල සෝණ ගාවන හරි රාම හර හර නාම ජපත කොල සගලී තරි රාම හර නාම ජපත සෝහන්ත ප්‍රාණී තාපි මහමා කෙත ගණ විසර නැහි ප්‍රාණ ප්‍යාරි චේතවන්ත දර්ශන සදුමන සබ දෙවසයයි දාපංචලයි ප්‍රබුජා අපම අපරි බනබන්ත නානක සසල සබකේශ ප්‍රාබමිලේ ආත ප්‍යාරි සබ දේවසයයි ගහ කණ්ඨලයි ප්‍රබ අපාරි බණවන්ත නානක සබල සබකේශ ප්‍රබමිලි අතපයාරි වාහිගුරු ජීක කලස්ත වාහිගුරු ජීකී සතේ දේහගර මහල්ලා පංජව කෝජත සන්ත සිරේ ප්‍රබපාණි අදාරි රාම තාන තන කීනුපය දෙන මෙලකතයාරි රාම